එකතකින් අප සුගතියක් ලැබුවා වාසනාවන්ත උපතක් අප ලැබුවා ඒ ලැබපු මොහොතේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණා මේ දෙකම සරකන්නේ පින්තුනි ඊටාම දුර්ලභ අවස්ථාව විදියට ධර්මයේ සිංහල කියලා සූත්‍රයක් තියෙනවා ඒ සූත්‍රයේ පින්තුන් අහලා තියෙන කතා පුවතක් සඳහන් වෙනවා ඒ තමයි මොහොතේ ඉන්න කැස්බෑවෙක් අවුරුදු 100කට වරක් උඩට යනවා නම් ඒ කැස්බෑවට කියන්නේ කන කැස්බෑවා කියලා. ඒ කියන්නේ එක හැක් පේන කැස්බෑවෙක් ඉන්නවා. ඒ කැස්බෑවා වතුරෙන් උඩට එන්නේ අවුරුදු 100කට වරයි. උදාහරණයක් මේ කියන්නේ අවුරුදු 100කට වරක් වතුරෙන් උඩට එන මේ එක හැක් පමණක් පේන කැස්බෑවා වියගසක සිඳුරෙන් අහස බලනවා නම් වියගස කියන්නේ කරත්තවල හරක කරත්තේ බඳිනකොට සහ සමහර නගුලෙහි හරක බඳිනකොට හරකගේ කරවුඩින් දාන ලීයක් තියෙනවා. ඒකට වියගහ කියලා කියන්නේ. ඒ වියගහේ සිඳුරක් තියෙන මේ හරක ගැට ගන්න. අන්නේ සිඳුර සහිත ලීයක් මොහොතට වැටිලා මොහොතේ තනින් තන ගමන් කරනකොට මේ අවුරුදු 100කට වරක් උඩට එන කැස්බෑවා අර තමන්ගේ එක ඇහැට අර ඒ සිඳුර ළඟාවේ කියලා හිතන්න පුළුවන්ද? කේතාම් දුර්ලභ අවස්ථාවක්. දැන් ඇස් දෙකක් පේනවා නම් දෙකෙන් මොන හැක් හරි එන්න පුළුවන් නේ. එක හැක් කියන්නේ මේ දුර්ලභ අවස්ථාවක් කියන එක. ඇතැම් විට ඒක එන අවස්ථාවේදී රාත්‍රී කාලේ නම් එත් පේන්නේ නැහැ නේ. ඒතකොට දවල් කාලයක් වෙන්නත් ඕන, අර ඇහැට මාර සිඳුර ළඟා වෙන්නත් ඕන, ඒ සිඳුරෙන් අහස බලන්නත් ඕන. ධර්මයේ සඳහන් වෙනවා අපාගත වෙච්ච සත්වේ මනුස්ස ලෝකෙට එන එක අර කනකස් බෑවා විය සිඳුරෙන් අහස දකින්නටත් වඩා දුර්ලභ කාරණයක් කියලා. බලන්න පින්තුනේ එතකොට අප අන්නේ දුර්ලභ අවස්ථා ලැබුවා. ඒ විතරක් නෙවෙයි මේවා පින්තුනේ නිකං උදාහරණ නෙවෙයි බුදුරජාණන් වහන්සේම දේශනා කරපු උදාහරණ. ඒ වගේම ဒုတိය චිග්ගල සූත්‍රය කියලා තවත් සූත්‍රයක් තියෙනවා එතරම්. ඒ සූත්‍රයෙන් කියන්නේ මනස ලෝකෙට ආව සුගතියක් ලැබුවත් බුද්ධෝත්පාද කාලයක් කියන කලාතුරකින්. එතකොට සුගතිය කියන කෙනෙකුට උනත් බුද්ධෝත්පාද කාලයක ධර්ම ශ්‍රමණය කරන් ලැබෙන්නේ නැවතර උපමාව කියනවා. කන කැස් බෑවා ගිය සිදුරෙන් අහස දකින්න වගේ කියලා. ඒ කියන්නේ මනුස්ස රෝගීට ආව සමහර කාලවල අබුද්ධෝත්පාද කාලය. සමහර කාලවලදී අපි ඇතැම්මිට මන්ද බුද්ධික වෙලා කන් දෙක ඇහෙන්නේ නැතුව ගිහිල්ලා ඇස් දෙක නොපෙනෙන අවස්ථාවක්. ඇතැම්මිට ප්‍රත්‍යන්ද දේශක ඉපදිලා තියෙන්නේ. ඇතැම්මිට උපතින්ම මිත්‍යා දෘෂ්ටික පවුල්වල. ඉතින් මේ වගේ තත්ත්වයන්ගෙන් මිදෙලෙනමයි කියන එක පිනතුනේ හිතනවත් බැරි දෙයක්. බලන්න පිනතුනේ අදටත් ලෝකේ සමහර ආගම් අදහනයි ඉන්නවා. ඒගොල්ලන් විශ්වාස කරනවා වෙනත් ආගම්වල ඉන්න අය අපාගත වෙනවා කියලා. ඉතින් මේ අපාගත වීමෙන් මුදවන්නේ ඒගොල්ලන් මොකක්ද නැද කරන්නේ නැත්තේ දන්නවනේ නේ. කියන්න අවශ්‍ය නැහැ. ඔබේ හිත නරක වෙන එක කිව්වොත් මේ හිත පිරිසිදු වෙන නැවෙදී. ඉතින් එයාගේ ජීවිතේ නැති කරනවා. එයාන සලකන්නේ ජීවිතේ නැති කරොත් විතරයි සුගතියට යන්නේ නැත්නම් ඒ ආගම ඇඬුවොත් එයා අපාගත වෙනවා කියලා තමයි එයාගේ අදහස. බලන්න පින්තුනි බැරි වෙලාවත් අපි ඒ වගේ ආගම් කීපතුනා නම් මොකක් වේදනේ? එවැනි විශ්වාසයක් තියෙන ආගමක ඉපදුනා නම් අපි උපතින් අපිට වෙනත් ආගමක් අහන්න තියා හිතන්නවත් බෑ පින්තුනි. ඉතින් බලන්න මේ වගේ නිදහස් චින්තනයක් සහිත ධහමකට සම්බන්ධ වෙලා අපි ඉපදින ලැබිච්ච එක කොයිතරම් වාසනාවක්ද කියලා බලන්න. ඉතින් ඒ අතරේදී මේ වගේ රටවල් වලට ඇවිල්ලා ඔබ බොහෝ දුර මෙහෙර ඇවිල්ලා මහන්සි වෙලා ඉතින් ඉගෙන කියාගෙන රැකිරක්ෂා කරලා මේ ඉන්න අවස්ථාව ඔබේ ජීවිතේ ලොකු භාග්‍යයකට සලකන්න. ඉතින් මේ තියෙන සැප පහසුකම් මේ තියෙන විවේකය නිරෝගී භාවය පිනතුනි ඕනම වෙලාවක නැති වෙන්න පුළුවන්. ලෙඩ දුක් වෙන්න පුළුවන්, යුද්ධයක් වෙන්න පුළුවන්, සාමාජික විපතක් වෙන්න පුළුවන්, ගින්දරක් වගේ වෙන්න පුළුවන්. දැන් ඔබ දන්නවා මේ දවස්වල තියෙන ගින්දරනේ. ඔව් බලන්න මේ මිනිස්සු ඉතාම ධනවත් අය හිටපු ප්‍රදේශ. ඉතින් චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ ඉතින් ඉතාම ලස්සන ගෙවල්වල හිටපු අය ඒගොල්ලන් කිසි දවසක හිතුවේ නැහැ මේ වගේ අනතුරක් වෙයි කියලා. බලන්න සියලුම දේවල් අලු වෙලා ගිහිපු වෙලාවක් මේකනේ. පින්නතුනි මේවා අප නොසිතන දේවල්. ඇතැමිට අපි දන්න සමහර අය මේ අනතුරට පත් වුණා. එය කියන දෙයක් තමයි හාමුදුරනේ අපි ඕනතරම් මේ වගේ දේවල් දැකලා තියෙනවා. නමුත් කවදාවත් ඉදිරියේ අපේ ගේ පිච්චේ කියලා. වෙනත් ඇගේ ගෙවල් පිච්චෙනකොට අපි හිතනවා එහෙම වෙන්න පුළුවන් කියලා. නමුත් අපේ ගේ පිච්චේ කියලා අපි කවදාවත් හිතුවේ නැහැ කියලා. බලන්න පින්නතුනි අපි බොහෝ විට අනිත් අයට කරදර වෙනකොට හිතෙන අනේ පව් ඔහොම තමයි කර්මය අනේ හිත හදාගෙන ඉන්න කියලා කියනවා අපි අනිත්තරනේ. නමුත් අපට එවැනි තත්ත්වයක් උදා වුණොත් පින්නතුනි අපට ඒක විඳදරා ගන්න බැරි වෙනවා ඒක. ඉතින් අන්න එවැනි ලෝකයකට තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා මේ ධර්මය දේශනා කළේ. ඒ වගේ දේපල අනතුරක් නෙවෙයි පින්නතුනි. දේපල අපට කොහොම හරි ලබා ගන්න පුළුවන් හම්බ කළ ජීවිතේ. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ පටාචාරය වෙන අය එක දවසේ මරණ හයක් සිද්ධ වුණා. තමන්ගේ අම්ම තාත්ත දෙන්න, දරුව දෙන්න, ස්වාමි පුරුෂයා, සහෝදරයා එක දවසේ තමන්ගේ ළඟම ඥාතීන් 6 දෙනෙක් නැති වුණා. ඒක හරියට ගියක් පිච්චන වගේ නෙමෙයි පිළිතුරු. ඊටත් වඩා දරා ගන්න බෑ. ඉතින් මේ වගේ අනතුරු අපිට නෑ කියලා සහතිකයක් වෙන්න අප කාටවත් පුළුවන් කමක් නෑ. අපි හැමදෙනාගේම ජීවිත අභියස මේ අනතුරු තියාගෙන තමයි අපි මේ ජීවත් වෙන්නේ. අපේ ශරීරයට ඕනම රෝගයක් ඕනම වෙලාවක ඇති වෙන්න පුළුවන්. අපිට ඕනම අනතුරක් ජීවිතයේ ඕනම වෙලාවක ඇති වෙන්න පුළුවන්. අන්න එවැනි තත්ත්වයකින් නැහැ හැටියට බුදුහාමුදුරන්ගේ මේ දහම අපට හුඟක් වටිනවා. ඒ දහම තුලින් ප්‍රධාන වශයෙන් අපට රැකවරණ දෙකක් ලැබෙනවා. එකක් තමයි අපි ජීවිතේ කොයි මොහොතේ මිය ගියත් දුගතිගාමී වෙන්නේ නැති විදියට අපට මාර්ගය කියලා දීලා තියෙනවා. අනිත් දේ තමයි මේ ජීවත් වෙන මේ මොහොතේ සතුටින් ජීවත් වෙන ක්‍රමය කියලා තියෙනවා. ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ මෙන්න මේ ක්‍රම දෙකම අපි දැනගන්න ඕන. මේ මොහොතේ තමන්ගේ හිත උපරීම සතුටෙන් සැනසීමෙන් තියාගන්නේ කොහොමද කියන එක. අනිත් එක අපේ ජීවිතේ කොයි මොහොතේ අපි නැද්දක පියවුණත්, කොයි අනතුරකින් අපි මිය ගියත්, මරණයෙන් පස්සේ කිසි දවසක දුගතිගාමී නොවන විදියට අපේ හිත හොඳට අප පිහිටුවාගෙන ඉන්න ඕන. මෙන්න මේක තමයි ධර්මයෙන් ලැබෙන අපට ලොකුම රැකවරණය. අන්නේ රැකවරණේ ලබන්න නම් අපි ධර්මයේ ඉතාම වැදගත් කාරණා ටික ඉතාම නිරවුල්ව දැනගන්න ඕන පින්නතුනි. අපේ පින්නතුන් හුඟක් පින්කම් කරනවා. හුඟක් මහන්සියල පින්කම් කරනවා. හුඟක් වියදම් කරනවා. හුඟක් කාර්යයක් කැප කරනවා. නමුත් අපේ මේ පින්කම් වල ක්‍රමිය අපි දන්නේ නැති නිසා සමහර අපේ පින්කම් වල නියමානිසංස ලැබෙන්නේ නැහැ. ඇතැම් විට එක පොඩි පින්කමක් හරි පින්නතුනි හරියට ඒක කරන විදිහ අපි දැනගත්තොත් ඒ පින්කම අපට උපරිම ආනිසංස ලබා ගන්න පුළුවන්. දැන් බලන්න අපි ජීවිතේ කොච්චර ලොකු පින්කම් කළා tieද. පින්නතුණු කටින් පින්කම් කළා ඇති, ලේ දන් දීලා ඇති, ස්වාමීන් වහන්සේට ලොකුට දාන දීලා ඇති, විහෙර විහාරස්ථාන කළා ඇති, භාවනා කුටි පූජා කළා ඇති නේද? අම්මට තාත්තට සලකලා ඇති. මේ වගේ හුඟක් පින්කම් ඔබ ජීවිතේ කළා තියෙනවා. හැබැයි තමන් අවංකව කල්පනා කරලා බලන්න තමන් අද මේ මොහොතේ මිය ගියොතින් තමන් අනිවාර්යයෙන්ම සුගතිගාමී වෙන කෙනෙක් කියන එක ගැන තමන්ට විශ්වාසයක් තියෙද කියලා අප බොහෝ දෙනාට ඒක අඩුවෙන් පින්නතුනි. ඇයි එහෙම අඩු වෙන හේතුව? අපේ පින්කම් ඊටාම ගැඹුරෙන් සිදු නොකිරීම. ඒ කියන්නේ සල්ලිම් වක් වේදන් කරනවා කියන එක නෙමෙයි පින්නතුනි. ඒ පින්කමට සම්පූර්ණයෙන්ම ඩෙඩිකේට් වෙලා අපි කරන්න ඕනේ ඒක. ඒ විතරක් නෙවෙයි අපි දෙන දාණය චාගානුසති භානක් වෙන්නට ඕන. අපි රකින සීලය සීලානුසති භානක් වෙන්නට ඕන. අප ස්වාමීන් වහන්සේලාට දෙන දාණය සංඝානුසති භානක් වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේට දෙන දාණය බුද්ධ පූජාක් විතරක් නෙවෙයි. ඒක බුද්ධානුසති භානක් වෙන්නට ඕන. අප ශ්‍රවණය කරන ධර්මය බණ ටිකක් අහලා තින්කම කරගත්ත කියලා විතරක් නෙවෙයි. ඒක අපේ ජීවිතයේ ධම්මානුපස්සනා භාවනාව වෙන්නට ඕන. අපි දෙවියන්ට පින් අනුමෝදන් කිරීම පුණ්‍ය අනුමෝදනාවක් විතරක් නෙවෙයි. ඒක පින්නතුණේ දේවතානුසති භාවනාවක් වෙන්නට ඕන. වෙනත් විදියකින් කියනවා නම් අපට දවසට වැඩි වේලාවක් අපි ජීවිතයේ කරපු හොඳම දේවල් ටික තමට මතක් වෙනවා. මේ පින්නතුන් හැම දිනෙකම තමන්ගේ අම්මට තාත්තට සලකපුවයි මේ ඉන්නේ. ඒ තමයි සලකපු දේ ගැන නිතර තමන් හිතන්න. දැන් සලකන මැටි ඒ සලකන එක ගැන නිතර හිතන්න. ඔබ යම්කිසි දානයක් දීලා තියෙනවා නම් තමන්ගේ හොඳම මතකෙට බැඳෙන දාන ටික නිතර මෙනෙහි කරන්න. ඔබ ලේ දන් දීලා ඇති, නොයෙක් විදිහේ කඩින පින්කම් කරලා ඇති. අන්නේ පින්කම් තමන්ගේ මතකයේ සදා නොමැගෙන පින්කම් ඇති. අන්නේව නිතර නිතරම සිහි කරන්න. යතර විශේෂම කාරණිය තමයි පිනතුනේ මේ පිනතුන බොහෝ විට පංචශීලය ආරක්ෂා කරනවා. ඒ තමා රකින්න පංචශීලයේ නැවත නැවතත් හිතන්න. දවසට අඩුම ගන්න දෙපාරක්වත් මම පංචශීලය ආරක්ෂා කරන කෙනෙක් කියන එක හිතන්න. ඒක සීලානුසති භාවනා පිනතුනේ. බලන්න පිනතුනේ මේ සීලිය අපට කොච්චර ප්‍රයෝජනවත්ද කියලා. දැන් අපි කියමු අපි වැඩ ගන්න තැනක නැත්තම් අපි එකට එකතු වෙච්ච තැනක යම්කිසි කෙනෙක් සොරකම් කරන කෙනෙක් ඉන්නවා කියමු. එහෙම කෙනෙක් දැන් මෙතෙන්ට ඇවිල්ලා කියලා අපිට ආරංචියක් වුණොත් අපිට කොච්චර මයද්දනේ. පංචශීලෙන් එකක් කඩවෙනකොට එහෙමනම් පින්නතුනි මේ පහම කඩුණොත් කෙනෙක්ගෙන් අපිට කොච්චර මයද්ද බලන්නේ. දැන් බලන්න අපි දන්නවනම් කෙනෙක් කිසිම හොරකමක් කරන්නේ නැහැ යා. යා කාම වර්ධව හැසිරෙන්නේ නැහැ කියන මෙන්න මේ සිල්පද දෙක හරි කෙනෙක් රකින්නවා නම් අපිට යා ගැන කොච්චර ආදරයක් ගෞරවයක් ඇති වෙනවද බලන්න. ඔබේ ගෙදර ඉන්න තමන්ගේ දරුවන් ඥාතීන් හැම දෙනෙක්ම මේ පංචශීලයෙන් ආම වශයෙන් දෙකක් රකින්න කියලා දැනගත්තොත් ඔබට ලොකෝ විශ්වාසනීයත්වයක් ඇති වෙනවා. යම්කිසි කෙනෙක් මේ පහමරයක් වතින කොහොමද? ඔබේ ගෙදර ඉන්න අය හැම කෙනෙක්ම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච අය, සොරකම් කරන්නේ නැති අය, වැරදි කාම සේවනය දෙන්නේ නැති අය, කිසිම කෙනෙක් බොරුවක් කියන්නේ නැති අය, කිසිම කෙනෙක් මත්ද්‍රව්‍යයක් භාවිත කරන්නේ නැහැ කියලා ඔබ දැනගත්තොත් ඔබේ දරුවන්, ඔබේ ස්වාමි පුරුෂයා, භාර්යාව මේ අය මේ කිසිම වරදක් කරන්නේ නැහැ කියලා ඔබ දැනගත්තොත් බලන්න ඔබේ ගෙදර කොච්චර ලස්සනද කියලා. ඕනනම් කොච්චර විශ්වාසයක් තියනවද බලන්න. ගෙදර ප්‍රශ්න ගැටළු වාද විවාද කොච්චර අඩු වෙනවද බලන්න. මේක පිනුතර කිසිම ආගමකට අයිති නෑ. බෞද්ධයන් වෙනව නෑ මේක රකින්න. මේ පහ රකින්නවා නම් පිනුතුනේ තමන්ගේ ගෙදර දිව්‍ය ලෝකයක් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අනවශ්‍ය විදියට ධනෙ වියදම් වෙන ඒවා, අසමගිකම්, ධනහානි නොයෙක් දේවල් වළක්ව ගන්න පුළුවන් මෙන්න මේ පංචශීල ප්‍රතිපදාව තුළ ඉඳගෙන පින්නතුනි. ධර්මය කියන්නේ සම්පූර්ණයෙන්ම සචිත්ත පරියෝධපන කියපු විදිහට සිත සංවර කරගන්න මාර්ග පින්නතුනි. ඒ සිත පිරිසුදු කරගති උත්යයි අපි අපේ ආධ්‍යාත්මික සතුට සඳහා. අප මේ ජීවිතේ හැමදේම කරන්නේ සතුට බලාපොරොත්තු වෙයි. අන්නේ සතුට බලාපොරොත්තු වෙන කරන ධහමගේදී ප්‍රධාන වශයෙන්ම අප විශ්වාස කළ යුතු කාරණයක් තියෙනවා. ධර්මය කියන්නේ සම්පූර්ණයෙන්ම ශ්‍රද්ධාව මත යන කාරණයක් පින්නතනි. සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව තියෙන විශ්වාසය. අන්නේ විශ්වාසයේ පළවෙනි පියවර තමයි කම්මසගත සම්මාදිට්ඨිය කියන කාරණය. සාසවා පුඤ්ඤභාගිය උපදිවිපක්ඛා කියලා කියනවා. ශාස්ත්‍රව වූ පුණ්‍ය විපාක ගෙන දෙන උපදි සම්පත් සැලසෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. යම්කිසි කෙනෙක් කිරිසිදු වූ මනසින් යමක් කරනවද, යමක් කියනවද, යමක් සිතනවද, අන්නේ පිරිසිදු සිත නිසා සුඛං අන්වේති. සැපය තමන්ගේ පිටපස්සේ ගමන් කරනවා. ඒ වගේම හිත පිරිසිදු නොතින් දුක්ඛං අන්වේති. දුක තමන්ගේ පිටපස්සේ එනවා. තේනුතින් මෙන්න මේක තමයි ධර්ම ශ්‍රවණය කිරීමෙන් ශ්‍රද්ධාව ඇතිවීමෙන් අපට ලැබෙන මුල්ම විශ්වසනීයත්වය. මෙන්න මෙතෙන්ට අපි ආවොතින් අපි කවුරුවත් දුක් විඳින කැමති නැහැ. අපි දන්නව දුකක් එනවා නම් එන්නේ ඇයි? තමන්ගේ හිත අපිරිසිදුව කරන කියන දේවල් නිසා. එහෙනම් මේ දුකේ නිදහස් වෙන මොකද කරන්නට ඕන? මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. තමන්ගේ හිත ලස්සනට තියාගෙන කතා කරන වචන ලස්සනට කතා කරන්න ඕන. තමන්ගේ ක්‍රියාවන් පිරිසිදු කරන්නට ඕන. තමන්ගේ හිත ලස්සනට තියාගන්නට ඕන. අපි බොහෝ විට බාහිර පරිසරය, අපේ රූපය, ඇඳුම් පැළඳුම් ලස්සනට තියාගන්න අපි හුඟක් මහන්සි වෙනවා. ඒක හොඳ දෙයක්. නමුත් වෙනතුණ ඊට නොදෙවෙනි විදියට අපේ හිත ලස්සන හිතක් කරගන්න අපි බලන්න ඕන. අන්න ඒ හිත තමයි, ලස්සන හිත තමයි අපේ ජීවිතයේ සැනසීම ගෙනල දෙන්නේ. අන්නේ හිත ලස්සනලු පමණට අපේ ජීවිතයේ සිදුවන කාරණා ටිකක් තියෙනවා. નિરાයාසයෙන්ම අපේ ජීවිතේට කාරණා ටිකක් සිද වෙනවා. අන්නේ කාරණා ටික තමයි මංගල සූත්‍රය එන්නේ. පින්තුන් නිතරම කියවනවනේ මංගල සූත්‍රය, සජ්ජහනා කරනවනේ. අන්නේ මංගල සූත්‍රය එන්නේ එකාතකින් සසර හිත පිරිසිදු වෙඳලා ලැබී ඥානිසස ටික පුබ්බේජ කත පුණ්‍යත ආදී කාරණා ටිකක් කියනවා. ඊළඟට මේ මොහොත හිත පිරිසිදු තියාගත්තු ගමම්ම තමගේ ජීවිතේට පරිවර්තනය. මොනවද ඒ? මාතා පිතෝ පට්ඨානං, කාලේන ධම්මසවනං, කාලේන ධම්මසාකච්ඡා, දානංච, ධම්මචරයාංච, ආරති විරති පාපා, පුත්තදාරස සංඝෝ. මෙන්න මේ කරුණ ටික තමන්ගේ ජීවිතේ ටික ටික වැඩි වෙනවා. පින්නතුනේ තමන්ගේ හිත පිරිසුදු වෙන්න පටන් ගත්ත ගමන්ම තමන්ගේ ජීවිතේ මෙන්න මේ මංගල කාරණා this are the supreme blessings whenever we keep our mind pure and calm we can see these supreme blessings in our life. මාතා පිතෝ පට්ඨානං, we take care of our parents, that is the supreme blessing. දානංච, generosity is a supreme blessing. පින්නතුනේ මෙන්න මේ කාරණා ටික අපේ ජීවිතේ નિરાයාසෙන් සිද වෙනවා. වැඩියක් තබා පුත්ත දානස සංඝෝ, තමගේ දරුවන්ට, තමගේ ස්වාමි භාර්යාවන්ට කරුණාවෙන් මෛත්‍රියෙන් අපි සැලකනවා. කාලේන ධම්ම සවනං, සුදුසු කල්ලි බණ අහනවා, සුදුසු කල්ලි ධර්ම සාකච්ඡා කරනවා, කතඤ්ඤතා කළගුණ සැලකනවා, ආරති විරති පාපා පස්පයින් මිදෙනවා. පින්නතුනි මෙන්න මේ වගේ කාරණා 30 ගානක් අපේ ජීවිතේ නිරතුරුවම සිද්ධ වෙනවා හිත පිරිසුදු කරන්න පටන් ගත්ත ගමන්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, මෙන්න මේ දානෙන් සීලෙන් පටන් ගත්ත අපේ ආධ්‍යාත්මික ජීවිතය ඊළඟට තවත් වැදගත්ම ස්ථානයක් තමයි මෛත්‍රී භාවනාව කියන කාරණය. මෛත්‍රී භාගතුන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කළා. යම් සංසන්තපදං අලිසමෙච්ච යම් ශාන්ත පදයක් කැමතිනම් සබ්බේ සත්තා බාහු සුඛිතා සීල සත්තෝ සුවපත්ත්වා කියන මෛත්‍රිය වඩන කියලා. He who wishes to attain the peace of mind should practice loving kindness meditation, contemplating on thus, may all beings be well, happy and peaceful. On the path of liberation, very first step is that practicing metta bhavana. Maitri bhavana tamai, me adhyatmika gaman mage pinnathune palawena piyarawata patthenne. Maitrin arambana me jeevithaya satara brahma viharana dakwa deenu wenawa. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. පුලුවන් තරම් ජීවිතේ පිනතුනි මේ හතර පුරුදු කරන්න. සීල සත්ව සුවපත්ත්වා කියලා සීමාවක් නැතුව අසම්බාධං අවේරං කියපු විදිහට කිසිදු බාධාවක් නැතුව මේ මුළු විශ්වයේ මිනිස් සත්‍යයන් එකම ඵලයට අරගෙන ඒ හැමදෙනාම සුවපත්ත්වා, සුවපත්ත්වා, සුවපත්ත්වා කියන මෛත්‍රී සාගර සිතිවිල්ල නිතර පුහුණු කරන්න. ඒ පුහුණු කිරීම කොයි තරම් ඉහළ තලයකට යන්න ඕනද? මාතායතානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒ වම්පි සබ්බ බොහෝතේසෝ මාන සම්භාවය පරිමාණං. අම්ම කෙනෙක් ඒ අම්මට ඉන්න එකම දරුවාට යන්ති සෙනෙහසක් කරුණාවක් දයාවක් දක්වනවද? අන්න එවැනි සෙනෙහසක් පින්නතුනේ සියලු ලෝක සත්‍යයන්ට දක්වන්න කියලා. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මේ ජීවිත කාලේ අපිට බොහෝ දෙනෙක් උදව් උපකාර කරලා තියෙනවා. දැන් බලන්න අපේ මේ ඇඟේ තියෙන ඇඳුම් ටික, අද අපි ගන්න ආහාරය, අප ඉන්න නිවස, මේව හදන්න මේ බඩමුට්ටු ටිකට කී දෙනෙක්ම මහන්සිලාද පින්නතුනේ. අප කැම පිඟාන බෙදාගෙන අනුභව කරනකොට ඒකට ලෝකේ කී දෙනෙක්නම් දායක වෙලා තියනවද? රටවල් කීයකින් ගෙන ආපු දේවල් අපේ පිඟානේ අද දාල් ගත්තෝ කැම වෙලෙ තිබුණදනේ? ඒ සඳහා බොහෝ දෙනෙක් අවුවේ වැස්සේ කටයුතු කරලා තියෙනවා. එලි මහනේ වැඩ කරලා තියෙනවා. ඒ වගේම අපට මේ වගේ උණුසුමේ මේ කාමරයක ඉන්න එළියේ තව කී දෙනෙක්නම් මහන්සියෙන් වැඩ කරනවද? ඒ නිසා මේක තමයි මෛත්‍රිය කියලා කියන්නේ පින්තුනි. අන්නේ මෛත්‍රියත් එක්කම අපේ ළඟ කෘතවේදීත්වය කියන එක ඇති වෙන්නට ඕන. කලගුණ සැලකීම, ග්‍රැටිටියුඩ් කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, "කේවලාහිංසා භික්ඛවේ සම්පුර්ස භූමේ යදිනම් කතඤ්ඤුතා කතවේදී" කියලා. මේ ලෝකේ යම්තා ගුණධම් තියෙනවා නම්, සත්පුරුෂ ධම් තියෙනවා නම්, ඒ සියලු සත්පුරුෂ ධම්වල පදනම කලගුණ සැලකීම කියන කාරණේ. පින්තුනි මේකයි බුදුදහමේ තියෙන සුවිශේෂම වූ ප්‍රකාශය. ලෝක යම්තාක් ගුණධම් තියෙනවා නම් ඒ සියලුම දේවල්වල පදනම කළුණ සැලකීම කියලා. බලන්න තමන්ගේ මෝනකට හොද ගැනීම ඉඳන් තමන්ගේ රැකියාව කිරීම දක්වා තමා කරන යම්තාක් හොඳ දේවල් තියෙනවා නම් ඒ හැම දෙයකම පදනම කළුණ සැලකීම කියලා. පින්නතුනි මේ පාඩේ ඔබ තේරුම හිතුවොත් මේක තේරුම් ගැනීම ඇති බුදුහාමුදුරනේ ගරු කරා. තමන්ගේ මෝහනකට හොදනවා නම් ඇඳුම් ටික හොදනවා නම් ඒකත් කළුණ සැලකීමක් පින්නතුනි. ඔබ ඉන්න ගෙදර සුද්ද පවිත්‍ර කරනවා නම් ඒකත් කළුණ සැලකීමක්. ඔබේ රැකියාව හොඳට කරනවා නම් ඒකත් කළුණ සැලකීමක්. ඇයි ඒ? ඔබේ රැකියාවෙන් තමයි ඔබට කෑම ටික ලැබෙන්නේ. ඇඳුම් ටික ලැබෙන්නේ. මේ දරුවෝ ටිකට කැම දෙන්නේ ඔබ ලබන රැකියාවෙන්. ඉතින් ඒ රැකියාවත් අපි හොඳට කරන්නට ඕන. ඒකත් කළගුණ සැලකීම. එතන ඉඳන් අපේ අම්මා තාත්තට සැලකීම දක්වා මේ සියලුම දේවල් කළගුණ සැලකීම. අපි ගමන් කරන වාහනේ හොදන එකත් කළගුණ සැලකීම. ඇයි ඒ වාහනේට වාහනේ නිසා අපට උදව්වක් වෙනවා අපි කළගුණ සැලකන වාහනේට. පින්නතුනි මේ වගේ බලන්න ඒ අතරේ කළුණ සැලකීමේ ඊළම තැනක් අපේ ජීවිතේ තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේට සැලකීම. ඇයි බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් සාරාංශක කල්පලක්ෂයක් මේ ධම්මග අවබෝධ කරගන්න පාරමිතා පිරුවා. ඒ අවබෝධ කරගත්තු ධම්ම අවුරුදු 45ක් දේශනා කළා. ඒ 45 දේශනා කරාට පස්සේ වසර 2560 ගාන ස්වාමීන් වහන්සේ මේ ධර්මය රැකගෙන ඇවිල්ලා අපට අද දායාද කළ දීලා තියෙනවා. අන්නේ ආපු ගමනේදී ඒ ස්වාමීන් වහන්සේලා ශක්තිමත් කරන්න අපේ අතීතයේ හිටිය අම්මලා විශේෂයෙන් ශ්‍රී ලාංකික අම්මර ලොකු මෙහෙවරක් කළා තියෙනවා. පින්නතුන් දන්නවා ඉන්දියාව කියලා කියන්නේ බුද්ධ භූමිය කියලා කියන්නේ the land of the Buddha. ශ්‍රී ලංකාව කියන්නේ මොකද්ද? ශ්‍රී ලංකාව කියන්නේ ධර්මද්වීපය the land of the Dhamma. ඇයි ඒකට හේතුව? බුදුදහම ඉන්දියාවේ වසර 240 ගානේ තිබුණා. ඊට පස්සේ ඒක ටික පිරිහිලා ගියා. බුද්ධ වර්ෂ 236 දී බුදුදහම ලංකාවට ආරගෙන ආ මිහිඳු හාමුදුරුවෝ එතෙන් පටන් බුද්ධ වර්ෂ 440 වෙනකම් ඒ ධර්මයේ කටපාඩම් ඉගෙන ආ ලංකාවේ හාමුදුරුවෝ. ඊට පස්සේ තල්පත්වල ලියලා නැවත වසර 1000 ගානක් ඒක සුරක්ෂිත කළා ජීවිත පරිත්‍යාගයෙන්. අන්න ඒ ස්වාමින් වහන්සේට ඒ ශක්තිය දුන්නේ කවුද? අපේ අතීතයේ හිටිය ආමල තාත්තලා. ඒ නැත්තම් තමන්ට දරුවෙක් ලැබෙන්න කලින්ම ප්‍රාර්ථනාවක් කරනවා හොඳ පින්වත් දරුවෙක් ලැබෙන සාසනට පූජා කරන්න කියලා. ඒ ඇයි ලැබෙන හොඳම දරුවා පින්වත්ම දරුවා සාසනට පූජා කරනවා. බලන්න පින්වත්නි අම්මා කෙනෙක් තමන්ට ලැබෙන පින්වත්ම දරුවා සාසනට පූජා කරනවා කියන්නේ ඒ ඇයි තව කරන්න බැරි පූජාවක් තියෙනවද? ඕන දෙයක් කරනවනේ නේ. ඒ තරම් කැපවීමක් කළේ මේ සාසන රැක ගන්න පින්වත්නි. අන්නේ ප්‍රතිඵල ද ලෝකේ තියෙනවා. දැන් මේ වගේ රටවලට ආවම ඔබ දකිනවා මහා කලා නිර්මාණ තියෙනවනේ වසර දහස් ගානක ඒවනේ. ඔබ දැක්කම පුදුම වෙනවා කට්ටියනේ. ඒ වනිසා තමයි මේ රටවල සංචාරක ව්‍යාපාරයම තියෙන්නේ. ඉතින් ඒව මහා විශ්ව නිර්මාණ කටයුතු. නමුත් පිනතුනේ සියයට වඩා අමාරු දෙයක් ශ්‍රී ලාංකිකයන් විසින් දරාගෙන ආව ලෝකෙට. ඒ තමයි මේ ධර්මය. මේ ධර්මය විනාශ වෙන්න දෙන්නේ නැතුව රැකගෙන වසර දහස් ගානක් අරගෙන ආවා. ඒක මේ ගොඩනැගිලි සංරක්ෂණය කරන වඩා අමාරු දෙයක්. ඒක මතක ශක්තියෙන් ධර්ම ශක්තියෙන් දරාගෙන පුහුණු කරමින් ප්‍රතිඵල ලබා ගැනීමෙන් මේ මතු පරපුරට දෙන්නට මේ ධර්ම රැගෙන ආවා. ඒ රැගෙන ආපු නිර්මල බුදු ධර්ම තමයි ශ්‍රී ලංකාවෙන් නැවත ලෝකෙට ගිහිල්ලා අද ලෝකෙම තියෙන්නේ. එනිසා මේ ධර්ම තුල පින්නතුනේ මේ නිවෙන සැනසෙන මාවතක් දේශනා කරලා තියෙන්නේ. ඒ ධර්ම අහන්නට රකින්නට අද බටහිර ලෝකයේ විශේෂයෙන් යුරෝපයේ පින්නතුනේ ලොකු උත්සාහයක් දරනවා. එක දහම් පදයක් අහන්න එක දහම් පදයක් තේරුම් ගන්න විශාල මහන්සියක් දරන මේ කට්ටිය. ඇතැමිට අපිට හිතෙනවා අපි මේ උපතින් බෞද්ධ නිසා අපිට මෙච්චර වැදගත් නැද්දෝ කියලා හිතන වෙලාවකට. ඒ ඇපිනුත්‍රි මහා සීතලේ අවු ඉඳගෙන ඇතැමිට තමන්ගේ රැකියාවල් කැප කළා, මිල මුදල් කැප කරලා ඒ සියලුම පරිත්‍යාගයන් කළා. මේ ධර්මය මොකද්ද? මේ ධර්මයේ අර්ථය මොකද්ද? මේක ජීවිතයට ඉහිලීම පුහුණු කරන්නේ කොහොමද කියන එක දැනගන්න දිවානේ දෙකේ මහත් වූ වෙහෙස මහන්සිය කටයුතු කරන පිරිසක් අදටත් මේ බටහිර සහ යුරෝපයේ වාසය කරනවා. ඒ වගේම පින්නතුණිය තමයි අද උපතින් බෞද්ධයන්ට වඩා ධර්මය ආරක්ෂා කරන්න, ධර්මය සුරක්ෂිත කරන්න කැපවෙලා ඉන්නේ දෙකටිය. නමුත් එහි මූලික ගෞරවය ශ්‍රී ලාංකිකයන්ට නිතින්ම හිමි වෙනවා. එහෙත් පින්නතුණිය අප මේ ධර්මයේ මූලික හරපද්ධතිය තේරුම් අරගෙන විශේෂයෙන් පංචශීලිය පාදක කරගත්තු ජීවිතයක් ලෝකෙ කොහේටියත් තමන් ගත කරන්න උත්සාහ කරන්න. අන්නේ ජීවිතය තුළින් තමන්ගේ ජීවිතේ විශාල පරිවර්තනයක් වෙනවා පින්නතුනි. දන් දීම පමණක් නෙවෙයි. පංචශීලයේ ජීවිතයේ ප්‍රධානතම පදනම බවට පත් කරගන්න. ඒ අතර මෛත්‍රියෙන් ආරම්භ කරලා ඒ නොනිවති කරුණා මුදිතා උපේක්ඛා කියන මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණ දිනු කරන්න උත්සාහ කරන්න. ඒවට කියන්නේ බ්‍රහ්ම විහරණ කියලා. Four sublime states. මනුස්ස ලෝකයේ බ්‍රහ්ම ලෝකයක් කරගන්න ක්‍රමය හැම මොහොතෙම සීල සද්දෝ සුවපත්ත්වා කියන මෛත්‍රියෙන් ඉන්න. ඒ වගේම නිතර කරුණාවෙන් ඉන්න. ලෝකයේ බොහෝ දෙනෙක් දුකටපත් වෙලා ඉන්න පින්නතුනි. සමහර ලෙඩ දු, යුද වාතාවරණ, ස්වාභාවික උපද්දරව, යස්සයට වඩා මානසික ගැටලු. කායික ප්‍රශ්න වලට වඩා ලොකු ගැටලුව තමයි මානසික ප්‍රශ්න පින්නතුනි. අන්නේ බොහෝ දෙනෙක් දුකට පත් වෙලා ඉන්න කාලෙකයි අප මේ ජීවත් වෙන්නේ. ඒ නිසා දවසට මොහොතක් හරි ඒ හැම දිනම සුවපත්ත්වා දුකෙන් මිදෙත්වා කියන ප්‍රාර්ථනාව එක සුළු මොහොතක් හරි තමන්ගේ හිතේ ඇති කරගන්න. ඒ ඇති කරගන්න මොහොතේ තමන්ට අනිත් පැත්තෙන් තමන්ගේ දුක් කරදර තේ තුලින් දුරවන්නට හේතුවක් වෙනවා. මෙත්තා, කරුණා, මුදිතා ගුණය. මුදිතා කියන්නේ පින්තුණි අනිත් අය දින වෙනකොට සතුට වෙනවා. මේක සමහරට අමාරු දෙයක්. ඊර්ෂ්‍යාව කියන එක අනිත් පැත්ත තමයි මුදිතා ගුණය කියලා කියන්නේ. වෙනත් කෙනෙක් දිනු වෙනකොට සතුට වෙනවා. අනේ තමන් දිනු වෙනා වගේ කියලා හිතලා අනිත් අයගේ සතුටේදී සතුට වෙනවා. පින්නතුනේ යම් කිසි කෙනෙකුගේ දියණුවක් දැකලා සතුට වෙන පුළුවන් නම් ඒක ලොකු ගුණයක්. කතාවක් තියෙනනේ පින්නතුනි. කෙනෙකුට ඊර්ෂ්‍යා කරනවා නම් කෙනෙක්ගේ ප්‍රතිඵලයට ඊර්ෂ්‍යා කරන්න එපා, හේතුවට ඊර්ෂ්‍යා කරන්න. ඒ ප්‍රතිඵලය ලබන්නේ යම් කිසි දෙයක් කරා නම් අන්න ඒ හේතුවට ඊර්ෂ්‍යා කරන්න කියලා කියනවා. ඇයි ප්‍රතිඵලය ලැබුණ ලිකන් නෙවෙයි. යම් කිසි කෙනෙක් ඉගෙන ගත්තා නම්, හොඳ රැකියාවක් කරනවා නම්, ධනවත් වෙලා ඉන්නවා නම්, ලස්සන රූප සම්පන්නියක් තියෙනවා නම්, ඒව නිකන් ලැබිච්ච දේවල් නෙවෙයි. ඒව බොහෝ විට හුඟක් මහන්සි වෙලා, ඇතැම්ට මේ ආත්ම භාවෙත් මහන්සි වෙලා, සමහරට අතීත ආත්ම භාවලත් ඊට අදාළ පින්කම් කළා තමයි ඒ මට්ටමේ බොහෝ දිනෙක සතුටෙන් සැනසීමෙන් වාසය කරන්නේ. ඒ නිසා කෙනෙකුගේ දිනොට කිසි විටකත් අහිතක් ඇති කරගන්න එපා. කෙනෙක් දිනනට අනේ තමන්ගෙම දරුවෙක්, තමන්ගෙම ළඟම ඥාතිවරයෙක් දිනු වෙනවා කියන සිතුවිලි ඇති කරගන්න, ඒකට කියන මුදිතා කියලා. කියනට උපේක්ෂාව, මැදහත් බව. මෙන්න මේවට කියනවා සතර බ්‍රහ්ම විහරණ කියලා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ හතර. ඒවට කියන්නේ බ්‍රහ්ම විහරණ කියලා පින්වතුනි. මනුස්ස ලෝකයේ දිවි ලෝකයක් කරගන්න ක්‍රමය බුදුහාමුදුරුවෝ මේ දේශනා කළේ. මනස ලෝකේ බ්‍රහ්ම ලෝකයක් කරගන්න ක්‍රමය දවසක තියෙන තුනේ විනාඩි 5කින් පටන් ගන්න. සීල සත්ත්වෝ සුවපත්ත්වා කියන ආකල්පයෙන් පටන් ගන්න දේ කරුණා භාවනා, මුදිතා භාවනා, උපේක්ෂා භාවනා කියලා මෙන්න මේ භාවනා ක්‍රම හතර පුළුවන් තරම් දිනු කරන්න තමන්ට එන්න එන්නම තමගේ ජීවිතයේ සතුට වැඩි වෙන ආකාරය දැක ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. අතීතගත අකුසල කර්ම විපාක විදියට තමන්ට ජීවිතයේ යම් අකුසල විපාක එනවා නම් අන්නේ අකුසල විපාක දුරු කරගන්න තියෙන ඉහළම ප්‍රතිකර්මය මොකද්ද? ඉහළම ලෞකික කුසලය මොකද්ද? මෛත්‍රී භාවනා. යෝචේ වස්ස සතං ජීවේ දුස්සීල වසමාහිතෝ ඒකාහං ජීවිතං සේයෝ සීලවන්තස්ස ජහිනෝ කියලා කියනවා. යම්කිසි කෙනෙක් දුස්සීලව අවුරුදු 100ක් ගත කරනවා නම් ඊට වඩා යම්කිසි කෙනෙක් එක දවසක් සිල්වත්ව හිතේ සමාධි ගුණේ වැඩමින් වාසය කරනවා නම් අර දුස්සීල වින අවුරුදු 100ට වඩා සිල්වත් ගත කරන එක ජීවිතය උතුම් ජීවිතයක් කියලා දේශනා කරනවා. එක පැත්තකින් පංචශීල රකින ගමන් අනිත් පැත්තෙන් මෛත්‍රී භාවනා වඩමින් හිත සමාධිමත් කරගන්න පුළුවන් නම් ඒ ජීවිතේ පිනතුන් තාම ලස්සන ජීවිතයක් වෙනවා. ඒ අතර මේ දහම් මඟ නිසා තමා කරන බොහෝ කටයුතු සාර්ථකව කරගන්නට තමන්ට අවස්ථාවක් ලැබෙනවා. තමන්ට අකුසල කර්ම එන්න තියෙනවා නම් ඒව වහක් යටපත් වෙන්නට මෙන්න මේ සාස්ත්‍ර වූ පුණ්‍ය භාගිය වූ මෛත්‍රී සිතිවිල්ල තමයි හේතු වෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනේ දානමයම් පුණ්‍ය කිරේවත්තු, සීලමයම් පුණ්‍ය කිරේවත්තු, භාවනාමයම් පුණ්‍ය කිරේවත්තු කියලා මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවලින් තමගේ ජීවිතය පුරුවන් තරම් දුරට පෝෂණය කරගන්න බලන්න. මේ කිසිම දෙයකට පින්නතුනේ සල්ලි වැය වෙන්නේ නැහැ. දාන දෙන එක කිව්වත් ඉතාම කුඩා දෙයක් ඉඳන් දැනටම අපිට කරන දේවල් පින්කම් බවට පත් කරගන්න පුළුවන්. අපි භාජන හොදන කොට දාන වතුර ටික හරි ඒක සතුට ආහාරයක් වේවා කියලා යනවා නම් ඒකත් පින්කම් බවට පත් වෙනවා, දානයක් බවට පත් වෙනවා. අපිට පංචශීලය රකින්න සල්ලි ඕන වෙන්නේ, අපිට මෛත්‍රී භාන වඩන සල්ලි අවශ්‍ය වෙන්නේ. පින්තුනේ සල්ලි වැය නොකර කරන වා පින්කම් තියෙනවා. මේ තුලින් අපේ ජීවිතයේ සතුට සැනසීම දිනු වෙනවා. ඊළඟට පින්නතුනේ බුදුදහමේ ඊටාම වැදගත් කොටසක් තියෙනවා. ඒ තමයි ප්‍රඥාව කියන කොටස. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පඤ්ඤා නරණං රතනං. මිනිස්යාට තියෙන ලොකුම රත්නය මැණික ප්‍රඥාව කියලා. අපදාන සෝවිනී පඤ්ඤා කියලා කියනවා. ප්‍රඥාවෙන් තමයි චරිතයේ සෝභමාන වෙනවා කියලා. පඤ්ඤායෙන් පරිසුද්ධිතී කියලා කියනවා. ප්‍රඥාවෙන් පරිසුද්ධත්වය ලැබෙනවා කියලා දේශනා කළා. නත්ති පඤ්ඤා සමා ආභා කියලා කියනවා. ප්‍රඥාව හා සමාන ආලෝකයක් නැහැ කියලා දේශනා කළා. මහබුදුන් වහන්සේ දේශනා කරනවා ප්‍රඥාවන්ත කෙනා වෙත දුකක් එන්නේ නැහැ කියලා ජීවිතේ. යම් තාක් කායික මානසික දුකක් එනවා නම් ඒ දුක එන්නේ ප්‍රඥාව අඩු කෙනා වෙතයි, ප්‍රඥාවන්ත කෙනා වෙත දුකක් එන්නේ නැහැ කියලා. මොකද්ද පින්නතුන් මේ ප්‍රඥාව කියලා කියන්නේ? මේ ප්‍රඥාව කියලා කියන්නේ සැබවින්ම අපේ ජීවිතයේ මේ මොහොතේ සිදුවන ඉරණම. මේ මොහොතේ ඇත්තටම අපේ ජීවිතේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන කාරණය. අපේ ජීවිතය කියන්නේ ඇසෙන් රූප දැකීම, කනෙන් ශබ්ද ඇසීම, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයට පහස, මනසට ධර්මාලම්බන. මේක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. මෙන්න මේ ජීවිතය ගත කරන වේලාවෙදී අපි කොච්චර ප්‍රඥාවන්තව වාසය කරනවාද කියලා බලන්න පිළිතුරු. ඊටම සරල උදාහරණයක් කියන්නම්. දැන් මේ පිළිතුරු ගාන ජීවිතය අධ්‍යාපනය ලැබලා ගාක් විභාගයේම පාස් වෙලා භාෂා ඉගෙනගෙන ඉන්න අය නෙමෙයි ඉන්නේ. බලන්න අප කොච්චර ප්‍රඥාවෙන් ජීවත් වෙනවාද කියලා තමන් බලන තමන් ගැනම. මම උදාහරණයක් කියන්නම්. දැන් අපි කෑම කනවනේ. අපි කෑම කනකොට භාජනයකට කෑම ටික දාගෙන අපි කෑම කනවනේ. කෑම කනකොට කෑම රස දැනෙනකොට රසවත් කෑම දැනෙනකොට තමන්ට මොකද මතක් වෙන්නේ? කෑම රස දැනෙනකොට තමන් හිතන්නේ තමන්ට මේ රස දැනෙන පිඟාන දින කෑමේ කියලා නේ. බලන්න මේ මොහොතේ ඔබේ දිවට රසයක් ලැබෙනවා නම් ඒ මේ මොහොතේ රසය ලැබෙන කෑම තියෙන පිඟානේද? මේ මොහොතේ රසය දැනෙන කෑම තියෙන කටේ නේනේ. නමුත් ඔබට හිතේ තියෙන කවදාහරි දිවට රසයක් දැනෙනකොට මේ රසය දැනෙන්නේ කටේ තියෙන කෑමට කියලා හිතලා තියනවද? හැමදාම හිතෙන්නේ රසය දැනෙන පිඟාන දින කෑමේ කියලා නේනේ. මේක ඊටාම සරල උදාහරණයක් පිළිතුරුනි. කෑම ටික දකිනකොටම කෑම කනවා, කෑම කනකොටම රස දැනෙනවයි කියලා හිතෙන්නේ මේ පිඟාන දින කෑම ටික. ඇත්තටම පිළිතුරු රස දැනෙන කොයි කෑමද? කටේ යන කෙලත් එක මිශ්‍ර වෙලා අඹරපු කෑම ටික නේනේ. ඒ රස දැනෙන කෑම ටික බලන අතර අරගෙන පිඟාන පැත්තකින් තියන ලස්සනද කියන්නේ? ලස්සනද? අනේ මට මේ රස දැනුනේ කෑම කොහමද කියලා බැලුවත් කොහමද? ඒක ලස්සනද? ඒක සුවඳද? නෑනේ නේ පින්නතුනි. මේ ඊටාම සරල උදාහරණයක් කිව්වේ. දැන් අපිට හිතෙන අපි වාහක ලෝකය ගැන දන්නවා, අඟහරු ලෝකය ගැන දන්නවා, විද්‍යාව ගැන දන්නවා, අපි වා බුද්ධිමත්ව හොඳ අවබෝධයෙන් ඉන්නේ, ලෝක දේශපාලන වාතාවරණය අපි දන්නවා, යුද්ධ ගැන දන්නවා, අපි නොයෙක් දේවල් දන්නවා කියලා හිතන් ඉන්නේ නේ. නමුත් බලන්න පින්නතුනි මේ ඊටාම සරල දේ ළඟදී අපි කොච්චර අනුවණින්ද කොච්චර නොදිනුවත්ද වාසය කරේ කියලා. මේක උදාහරණයක් විතරයි පින්නතුනි. එතකොට මෙන්න මේ උදාහරණයම තමයි අපේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ පින්නතුනි. අපි ඇහෙන් රූපයක් දකිනවා නම්, කනෙන් ශබ්දයක් අහනවා නම්, නාසයෙන් ගඳ සුවඳක්, දිවෙන් රසයක්, කයට පහසක් ලැබෙනවා නම් ඒ හැම දෙයකම ස්වභාවයක් මෙන්න මේකයි පින්නතුනි. අපේ ඇහැට රූපයක් පතිත වෙනවා. ඇස රූපයේ චක්ක විඥානයේ චක්ක සම්පස්සේ රූප සංඥා, රූප සංචේතන, මනෝ ධාතු, විපාක මනෝ විඥාන ධාතු මෙන්න මේ අවස්ථා ගානක් වේගින් මානසික ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා ඒ ඔක්කොම ටික නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච දේ පිළිබඳව සංඥා වේදනා දෙක මනෝ විඥාණයෙන් අරගෙන මනංච පටිච්ච ධම්මේ චුප්පංචති මනෝ විඥාන කියන අවස්ථාවෙන් තමයි අප යමක් තේරුම් ගන්න අවස්ථාව. අන්නේ මනෝ විඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාව කියලා කියන්නේ ඊට පාදක වෙච්ච අර මුල් රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙන්නේ නැති වෙලා තියෙන්නේ. මෙන්න මේක තමයි ජීවිතය අර්ථය කියලා කියන්නේ පින්නතුනි. මෙන්න මෙතෙන්ට හරියට සිත පිහිටුව ගත්තොත් බාහිර රූපයකටවත් ශබ්දය, ගන්ධ, රස, පොට්ටම්බ කියන මේ කිසිම දෙයකට පුළුවන් කමක් නැහැ අපේ ජීවිතේට දුකක් දෙන්න. ඇහැට රූපය පේනකොටම දන්නවා මේ මනෝවිඤ්ඤාණය තේරුම් ගන්න කියලා. බාහිර රූපය අපට දකින්න පුළුවන්. රූපය ගැන සතුටක් වුණා විඳින්න පුළුවන්. හැබැයි තමන් දන්නව මෙන්න මේ ක්‍රියාවලිය නිසායි දැන් තමන්ට මේක අවබෝධ ලැබෙන්නේ කියන එක. පිඟානේ තියෙන කෑම ටික කාලා අපට දිනෙන් රස විඳින්න පුළුවන්. හැබැයි රස විඳින ගමන් දන්නව මේ රස ලැබෙන්නේ දිවේ තියෙන කෑම ටික කියලා. කටේ තියෙන කෑම ටිකේ කියලා දැනගත්තොත් කවදාවත් කෑමට ආසාවක් අඩගන්නේ නැහැ. පිඟාන තියෙන කෑමට ආසාව කවදාවත් හටගන්නේ නැහැ. Taman dannama pingane thiyena kema tika neve rasa kiyala. Pingane thiyena kema rahada? ඈ පිඟානෙ තියෙන කෑම ටික අහද බලන්න බ්ලෙන්ඩ් කරලා බඩේකේ මේ පැත්තට දාලා බලන්න අහද කියලා. පිඟානෙ තියෙන කෑම රහ නැති නේද? අපි හිතාගෙන හැමදාම පිඟානෙ තියෙන කෑම ටික රහ කියලා. පිඟානෙ තියෙන කෑම ටික නෙවෙයි රහ. ඒ කෑම ටික අරගෙන කඩට මිශ්‍ර වෙලා මේ දිනේදී තාම සුළු මොහොතකින් දිවන ක්‍රියාවලියක් තමයි රස කියන දේ. එතකොට මේක අපි දැනගත්තොත් අපිට රස විඳින්න බාධාවක් නැහැ. දැන් මේක මේ බුදුදහමේ සිද්ධාන්තය දැනගත්තා කියලා බය වෙන්න එපා. මේ බාහිර රූපවල ලස්සන නොදකින්නේ නැහැ. ලස්සන දකින්න පුළුවන්. හැබැයි ඒකට ආසා නොකර යථාර්ථය දැනගෙන ඒකට නොඇලි ඒකෙන් එන දුක් ටික නොවිඳ අපට රස විඳින්න පුළුවන්. රහතන් වහන්සේලා ලස්සන දියලි දැකලා ලස්සන කුරුල්ලන්ගේ හඬවල් අහලා ඒව වර්ණනා කළා. ලස්සන මල් දැකලා ලස්සන දියලි ගංගා දැකලා වර්ණනා කළා තියෙනවා. තේරේ ගාථාවල අපදාන පාළියේ ලස්සනට වර්ණනා කරලා තියෙනවා. හැබැයි උන්වහන්සේලේ වර්ණනා කළේ මෙන්න මේ අර්ථය දැනගෙන. ඒ නිසා අපට කෑමක් වර්ණනා කරන්න පුළුවන්. කෑම රසය කියලා කියන්න පුළුවන්. හැබැයි අපි දන්නවා ඊ රසය කියන කෑම ඒ රසය දැනුනේ දිවේදී අර පිඟානේ තියෙන කෑම ටික නෙවෙයි කියන එක අපි දන්නවා. අන්න ඒ වගේ පින්නතුනි මෙන්න මේ යථාර්ථය කියලා කියන්නේ මොකද්ද? මේක තමයි බුදුදයන් වහන්සේ කෙනෙක් අවබෝධ කරගන යථාර්ථය. ඇහැට රූපයක් පේනකොටම දන්නවා මේ රූපේ මේ රසය විඳින්නේ මේ ආස්වාදයේ විඳින්නේ චක්කු විඥානයෙන් නෙවෙයි මනෝ විඥානයෙන් කියන කාරණේ. දිවට රසයක් දැනෙනකොටම දන්නවා මේ රසය දැනෙන්නේ ජීවා විඥානයෙන් නෙවෙයි මේ මනෝ විඥානයෙන් මේක දකින්නේ කියන කෝ මනසට බලන්න. ඒ නිසා සැබෑ නොනැති ශ්‍රාවකයා කියන කාණ්ඩද ඇස කන ආදී ඉන්ද්‍රිය වලට රූපාදී අරමුණු වෙනකොට බාහිර ලෝකයට නැඹුරු වෙන්නේ ඔහු බලන තමන්ගේ අතුරු පැත්ත. සාමාන්‍ය කෙනා නිතරම බාහිරට නැඹුරුලා බාහිර ලෝකෙන් දුක සැපසාගෙන ගිහිපු ලෝකයා බාහිර ලෝකෙන් නිදහස් වෙලා තමන්ගේ අභ්‍යන්තරයට එනවා. අන්නේ තුලින් තමයි තමන්ට මේ දුකෙන් නිදහස් වෙලා මේ ජීවිතයට උපරිම වටිනාකමක් ලබා දෙන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ අවබෝධයත් එක්ක පින්වත්නි ඔබට මාර්ගයක් හම්බ වෙනවා. ජීවිතේ ජීවත් වෙන්න තියෙන ලස්සනම මාර්ගය ඔබට මරගෙනවා. මොකක්ද මේ මාර්ගය? මේ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ සම්මාදිතේ ලැබිච්ච ගමන්ම ඒකෙනාගේ සම්මා සංකප්ප තියෙන්නේ. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියලා මේ ලස්සන සංකල්පන ඇති වෙන්නේ. මේ පංචකාම ගුණයෙන් ටිකෙන්ටින් අයින් වෙනවන කියන නෙක්ඛම් සංකල්පය ඇති වෙනවා. අව්‍යාපාද සංකල්පය කියන මෛත්‍රිය ඇති වෙනවා. අවිහිංසා සංකල්පය කියන කිසිදු කෙනෙකුට හිංසාවක් කරන්නේ නැති සංකල්පන ඇති වෙනවා. සම්මා වාචා එකන ලස්සන වචන කතා කරන්නේ බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම ආදී මේ වගේ වැලකීලා ඔහු සත්‍යවාදී කෙනෙක් බවට පත් වෙනවා. සම්මා කම්මන්ත ඔහු කායිකව ඉතාම නිවැරදි කටයුතු කරන්නේ. සම්මා ආජීව ඔහු කරන හැම රැකියාවක්ම ඉතාම ධාර්මික රැකියාවක් කරන්නේ. ඔහු උපෙන හැම සතයකටම උපරිම වටිනකමක් ලබා දෙනවා. ඒ හැම දෙයක්ම ධාර්මික රූපයක්. සම්මා වායාමයේ නිතර උත්සාහ කරනවා අකුසලෙන් මිදෙන්න, කුසල දහමිය දෙන්න අඛණ්ඩ උත්සාහයක වේ දෙනවා. සම්මා සති නිතරම තමා සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරනවා. නිතරම තමාගේ සිත ගැන, කය ගැන නිතර අවධානයෙන් ඉන්නේ, අවබෝධයෙන් ඉන්නේ. සම්මා සමාධි කිසියම් සති ආරමුණක් කාලයක් පුහුණු කිරීමේ ප්‍රතිඵල විදියට ඒ තැනත්තාගේ හිත සමාධිමත් වෙනවා. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ධාතු මනසිකාරය මේ වගේ කමඨාන භාවිත කරමින් ඒ තැනත්තා සතිය දියුණු කරනකොට අන්නේ සතිය දියුණු කිරීමේ ප්‍රතිඵල විදියට ඒ තැනත්තාට පුළුවන්කම ලැබෙනවා බොහෝ කාලයක් එක කුසල අරමුණක හිත පවත්වා ගන්න. අන්නේ තුලින් හිත සමාධිමත් වෙනවා. ඒ අරමුණේම විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන මේ ධානාංග ටික ටික පිළිතරෝ විහිදේ. බුදුගුණ භාවනාව නම් අරහං සම්මා සම්බුද්ධ ආදී ගුණ නැවත නැවතත් සිහි කරනවා. මෛත්‍රී භාවනාව නම් සියලු සත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා දිගටම එකම සිතුවිල්ලම වඩනවා. ධාතු මනසිකාරය නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ කාරණා දිගටම මෙනෙහි කරනවා. මරණ සතිය නම් ජීවිතං අනියතං මරණානියතං කියන මේ කාරණේ දිගටම මෙනෙහි කරනවා. ධම්මානුසතිය නම් සාඛාත සම්දිටික ආදී මේ ගුණයක් දිගටම සිහි කරනවා. සිහි කරන කරන මොකද වෙන්නේ? ඒ ගුණය තුළම ඒ භාවනා අරමුණ තුළම හිත සමාධිමත් වෙනවා. හිත සමාධිමත් වෙන්න වෙන්නේ හිත දෙන නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කෝපච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ටිකෙන් ටික හිතෙන් අයින් වෙනවා. හිතේ තියෙන ලස්සන ප්‍රභාස්ර බව ඉස්මතු වෙනවා. මෙන්න මේ මට්ටමට හිත දිනු වෙනකොට පින්නතුනි තමන්ට බාහිර ලෝකයේ සතුට ලබන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. තමන්ටම තේරෙන මෙච්චර කලක් සතුට විඳින කොච්චරනම් මහසුණාද කියලා. ඉතාම පොඩි ආස්වාදයක් ලබන්න, පොඩි ප්‍රශංසාවක් ලබන්න, පොඩි කෑම වේලක් ලබන්න, ඇඳුමක් ලබන්න මේ පොඩි ආසාවකට කොච්චරනම් මහසුණාද කියලා තමන්ටම හිතෙනවා. මේ මහා සාගරයක් වගේ මැණික් ආකරයක් වගේ සතුටක් ධර්මය තුල තිබෙද්දී තම ආස්වාදයේ පිටපස්සේ ගියපු කාරණා මතක් වෙනවා. පින්නතුන වරදවා තේරුම් ගන්න එපා. දැන් මෙහෙම කළා කියලා තමන්ගේ දෛනික කටයුතු නවත්ත ගන්නේ නැහැ. තමාරේ ආරක්ෂා කරණේවා, දරුවන්ට සලකණේවා, අම්මට තාත්තට උදව් කරණේවා, ඒ ඔක්කොම තමන් හොඳටම කරනවා. දැන් මේ ධර්මයේ පිළිපැද්ද කියලා තමන්ට වැටුමක් නිකන් ලැබෙන්නේ නැහැ. තමන් දන්නවා තමන් මහන්සිල වැඩ කරනවා. වැඩ කරන විතරක් නෙවෙයි පිළිතුරු ධර්මයට ආපු දවසේ තමා දැනට කරුණ වඩා රැකියා මහන්සිල කරනවා. ඇයි ඒ තමා වැඩ කරන වෙලාවෙදී ධර්මයේ ප්‍රැක්ටිස් එකේම ඉන්නේ. එතකොට තමන් හැමදේම සතුටෙන් කරන්නේ. සතුට ජීවිතයේ හැමදේම සතුටත් එක්ක මුසු වෙලා තමයි තමන් කරන්නේ. අද අපිට බොහෝ විට අප කරන දේවල් වල වෙහෙස වැඩි වෙන්නේ ඇයි? අපි ඒක සතුටෙන් නෙවෙයි කරන්නේ පින්නතනි. අපි ඒක එපා වෙලා වගේ කරන්නේ. හැබැයි තමන් ධර්මයත් එක්ක ඉන්නකොට තමන්ට සතුට ජීවිතේ ලැබෙනවා. සතුට ලැබෙනකොට වැඩ කිරීමත් ජීවත් වීමත් සතුට එකක් බවට පත් වෙනවා. වැඩ කළ ඉවරලා සතුට වෙනව නෙවෙයි පින්නතුනි. වැඩ කරන ගමන් සතුට වෙනවා. විස්රාම කියලා සතුට වෙනව නෙවෙයි. වැඩ කරන ගමන් සතුට වෙනවා. දරුවෝ හදලා නිදහසට සතුට වෙනව නෙවෙයි. දරුවෝ හදද්දිම සතුට වෙනවා. අද අපි හිතන් ඉන්න දරුවන්ගේ වැඩ ටික ඔක්කොම කළ නිදහස් වෙච්ච කාලෙක සතුට වෙන අද අපි ඉන්නේ නේ. ඇතැම්ට එහෙම ඉන්නකොට අපි ජීවත් වේදවත් දන්නේ නැහැ නේ. ඒ නිසා දරුවෝ මව කුසේ ඉන්නවා නම් කුසේ ඉන්න කාලේ සතුට වෙන දරුවත් එක්ක. දරුවෝ බඩ ගන්න කාලේ නම් ඒත් එක්ක සතුට වෙනවා. දරුවෝ පාසල් යනවා නම් ඒත් එක්ක සතුට වෙනවා. ඒ හැමදේම ධර්මයත් එක්ක කරන්නේ. නමුත් බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ දරුවෝ ඔක්කොම ඉස්කෝලේ යවලා ඉවරලා සතුට වෙන කියලා නේ. එතකොට දරුවෝ ගෙදරවත් නැහැ. ඊට පස්සේ ඉතින් මදර්ස් ඩේ දවසට ෆාදර්ස් ඩේ දවසට මලක් අරගෙන ඉතින් අම්මා බලල යන්නේ නැහැ. දරුවා ළඟ එනකොට අපිට හරිය කලබලයි ඉක්මනට උගන්ලා පිටට යන්නනේ. සතුට වෙන්න කියලා නේ. බලනකොට දැමිට දරුවා අහලකවත් නැහැ, ළඟකවත් නැහැ. පේනතුනේ දරුවා ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? අර ඇල්බම් ටික කොහොමයි ගන්නෝනේ? ධනෙ බලන් දරුවා මල් බඩ ගන්න කාලේ කොච්චර ලස්සනද, ඉස්කෝල යන කාලේ කොච්චර ලස්සනද කියේක පින්තූර පොට්ටික බල බල ඉන්න එක තමයි කරන්නේ ඊට පස්සේ. පින්නතුනි එහෙම නෙවෙයි. තමා දවස ගත කරනකොට හැමදාම හිතන්න අද දවස තමයි තමගේ ජීවිතේ ලස්සනම දවස කියලා. අද තමයි මම සතුටින්ම ඉන්න දවස කියලා හැමදාම හිතන්න. එදාට හොඳට තමා දානය පුරුදු කරන්න. අම්මා තාත්තා වෙනවා නම් සලකන්න. පූජනීය උතුමන්ට උපස්ථාන කරන්න. තමා රකින පංචශීලය හොඳට සීමත් කරන්න. ඒ අතර දවසට විනාඩි 5ක් හරි මෛත්‍රී භාවනා කරන්න. සතර බ්‍රහ්ම විහරණ තුළමින් බලන්න. ඒ වගේම මේ ලෝකයේ යථාර්ථය බුදුරජාණන් වහන්සේ දේශනා කළු මේ සැබෑ යථාර්ථය ඇසට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට මේ ජීවිතයේ වෙන යථාර්ථය හොඳට නොනින් මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරමින් බාහිර ලෝකයට තමන්ගේ හිත නැඹුරු වෙන ගතිය ටිකෙන් ටික අඩු කරගන්න පින්නතුනි. බාහිර රූපයක් දකිනකොටම තමන් දක්ෂ වෙන්නේ ඇහැට වර්ණ රූපය පතිත වුණා. මම මේ බුදුරජාණන් වහන්සේ හඳුනාගත්තත්, පිළිම වහන්සේ නමක් හඳුනාගත්තත්, වෙනත් දෙයක් හඳුනාගත්තත්, හඳුනා ගන්න අවස්ථාව මනෝවිඤ්ඤාණ අවස්ථාව කියලා දකින්න. අන්න ඒ අවස්ථාවෙම හිත උපරිම ලෙස පාත්තා ගන්නට මේ ආරස්නගික මාර්ගේ නැමති ගමන් මාර්ගය තමන්ගේ ජීවිතයේ ලස්සන මාර්ගවට පත් කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උජුකෝ නාමසෝ මග්ගෝ අබේහා නාම සාදිසා කියලා. මේක ඍජු මාවතක් පිනතුනේ. මේක තමයි නිර්භය වූ මාවත. මේක තමයි ජීවිතයේ ලස්සනම මාවත පිනතුනේ. මේ ආරසිංහ මාර්ගයේ කාරණා ටික අපි පොඩි කාලේ ඉඳන් අහලා තියෙනවා. ඔබ දහම් පාසල යන කාලේ ඉඳන් මේව පාඩම් කරපු කාරණා. නමුත් පිනතුනේ මේ කාරණා ටික විදේශ කෙනෙක් උපතින් අබෞද්ධ කෙනෙක් ඇහුවාම පිනතුනේ පුදුම වෙනවා මේක. පුදුම වෙන විතරක් නෙවෙයි මේ කාරණාට අකණ්ඩව පුහුණු කරන දරන උත්සාහය දැක්වෙතින් ඔබ පුදුම වෙනවා. ඇතැම් විට මේ වගේ බණ කියන සිංහලෙන් බණ කියන තැන්වල ඇවිල්ලා ඒ ඇස් දෙක පියාගෙන අහගෙන ඉන්නවා. එක වචනයක්වත් තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ විශ්වාසය මේ තරම් වටිනා දහමක් කියනකොට ඒ මුළු වාතාශ්‍රයම ස්පිරිචුවල් එනර්ජි එක ගන්න කියලා එයා ඒ බණ කියන ආසන්නය ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. ඒ තරම් උනන්දුවක් තියෙනවා පිනදාද මේ ධර්මයට. ධර්මයේ හඬට එච්චර ආදරයක් ගෞරවයක් තියෙනවා නම් ඒගොල්ලන් දන්නවා මේක පුහුණු කරනකොට කොච්චරනම් බලයක් ශක්තිය ජීවිතේ ගොඩනගෙනවද කියලා. ඉතින් මේ ශක්තිය පිරිනතුරු ලබා ගන්න මේ දහම දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ සාරාංශකන කාර්යලක්ෂය S is muscle දන් දීලා කැපුණේ. මේ දහම රැකගෙන යන තමයි ස්වාමින් වහන්සේලා වසර 2500කට අධික කාලයක් මහත් උත්සාහයෙන් ඔබ අහලති ලංකාවේ තිබෙන බැමිණි තියාසාය ගැන වළගම්බරින් තමයි කාලෙ තිබෙච්ච අවුරුදු 12ක කාලයක් දැඩි නියම් කාලයක් තිබුණා. අන්නේ නියම් කාලේ බොහොම අමාරුවෙන් මේ දහම් කරුණු කටපාඩම් කරගෙන බොහොම වෙහස මාසින් මේ ශාසන රැකගෙන ආවා. අන්නේ රැකගෙන ආපු දහම තමයි අපිට තියෙන්නේ. අන්නේ දහම කියන්නේ පොත්පත්වල තියෙන දයක් විතරක් නෙවෙයි පින්නතුනි. මේ දහම කියන්නේ සම්පූර්ණයෙන්ම අපේ සිතට ඇතුළත් වෙන ඕන දෙයක්. ඒ සිතේ දහම දරාගත්තට පස්සේ අපේ සම්මස්නහර ඇට ඇට මිදුළු කරා මේ ධර්මයේ විනිවිද යනවා පින්නතුනි. අපේ ජීවිතය තුළින් මේ ධර්මයේ සජීවී වෙනවා. අපේ හුස්මට මේ ධර්ම එකතු වෙන්නට ඕන පින්නතුනි. අපි ගන්න ආස්වාස් ප්‍රස්වාසයට ධර්ම එකතු වෙන්නට ඕන. ඒ කියන්නේ මොකද්ද? ආනාපාන සති භාවනාව පින්නතුනි. අපේ දක්ෂතාවය කියන්නේ අපි තබන පීවර පාසාම දහම් පදයක් ගානේ අපේ ජීවිතේ එකතු වෙන්නට ඕන. අපි ගන්න හැම හුස්ම රැල්ලකටම සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක එකතු වෙන්නට ඕන. ප්‍රීති මෙඩිටේෂන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨානෙ දිනු වෙනවා. සතර සතිපට්ඨානෙ දිනු වෙනකොට සත්ත බොජ්ජංගෙ වැඩෙනවා. සත්ත බොජ්ජංගෙ වැඩෙනකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා කියලා. අපේ හුස්ම පෙදක්පත් වෙන තුනින් නිකන් අපත යවන්නේපා. ඒ හැම හුස්ම රැල්ලකටම සතිමත් බව එකතු කරන සීහි හුස්ම ගන්න. ඒක ඉහිරටම යනකොට අනිච්ඡානුපස්සී විහෙරති අසසිස්සාමිති සික්කති අනිච්ඡානුපස්සී විහෙරති පස්සසිස්සාමිති සික්කති. අනිත්‍ය මෙනෙහි කරමින් තමයි හුස්ම ගන්න හුස්ම පෙර කරන්නේ. පින්නතුනි මේ මට්ටමට අපේ ජීවිතය දහමෙන් පෝෂණය වුණොත් අපේ හිත කෙලෙසුන්ගෙන් මිදුණොත් අපට කොයිතරම් වටිනාකමක් ලැබෙනද ඔබ දන්නවද? අපේ මේ හිතෙන් ගැලවෙන කෙස් ගහ අරගෙන යන ධාතු කරඩු අරගෙන දෙවිවරු වෙනවා පින්නතුනි. රහතන් වහන්සේ කෙනෙක්ගේ හිසේ කෙස් ටික උන්වහන්සේගේ ශරීරයේ කොටස් ධාතු කරඬු වල තියලා මනුෂ්‍ය ලෝකේ නෙවෙයි දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල අය වන්දනාමාන කළ සුගතිගාමි වෙනවා. ඒ වටිනාකම පින්නොතනේ අපි කොච්චර ඉගෙන ගත්තත්, කොයිතරම් අපිට ධනිය තිබුණත්, කොයිතරම් අපේ දරුවන් ඉහළ උපාධි ගත්තත් කිසිදාක අපේ ජීවිතේට මේ වටිනාකම ලැබෙන්නේ නැහැ. නමුත් අපේ ජීවිතේට ධනෙ එකතු කරවතින් එදාට පින්නොතනේ අපේ කෙස් ගහක් මිල කරන්න බැරි මට්ටමට වටිනවා. ඒ තරම් වටිනාකමක් ධර්මයේ තුලින් අපට දීලා තියෙන පින්නතුනි. අපට මේ වටිනාකම ජීවිතේ එකතු කරගන්න තියෙන්නේ. අන්න එකතු කරගන්න නම් සද්ධර්ම ශ්‍රවණය කරලා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ගැන ප්‍රසාදය ඇති කරගෙන අප වඩා වඩාත්ම ධර්මයට නැඹුරු වෙමු. ඉතින් අද දින මේ පින්නතුන් බොහොම දුරබැහැරිඳලා මේ බොහොම අමාරු දේශගුණික වාතාවරණය මත ඉඳගෙන වුණත් බොහොම ශ්‍රද්ධාවෙන් බණ ඇහුවා. ඉතින් අපේ ශ්‍රද්ධාවන්තයම තමයි අපි අහලා තියෙන අපේ අතීතයේ ශ්‍රී ලංකාවේ සමහර රජවරු සාමාන්‍යනිකන් ඇත් නෙමෙයි බණහන් නෙනකොට ධර්මශාලාවේ සෙනඟ පිළිලා ඈත කෙළවරින් ඉඳගෙන එළි වෙනකන් හිටගෙන බණ ඇහුවා කියලා අපි අහලා තියෙනව නේද? ඉතින් ඒ වගේ අතීතයක් තියෙන අය අපි ඉතින් බණපදයක් හරි ඔබට අහන්න ලැබුණා. ඔබේ ජීවිතේට ඒක ආශිර්වාදයක් ප්‍රසන්නකන්නට ඔබ මෙලොවට ජනිත කළා වූ ඔබේ අම්මට තාත්තට ඒක ආශිර්වාදයක්. එයන්ට මිය ගියා නම් ඒ හැම දිනාටම මේ බණපදය පුණ්‍ය ආනුමෝදනා පිණිසම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දින ඔබේ ඉතාම ශ්‍රද්ධාවෙන් විහාරසන්ට ඇවිල්ලා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට වන්දනා මාන කරලා දානමාන ආදී පූජා කරලා උදෑසන පටන් මේ මොහොත දක්වා සිද කරනා වූ මේ සියලු පින්කමලානි සංසයෙන් පින්තුනේ හැම දිනාටම මෙලොව වශයෙන් නිරොග් නිරෝගී සම්පන්නිය කියලා ජීවනයේ සැනසේවා ජීවත්වන කාලයේ සතුටින් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමස් ආශිර්වාදයක් වේවා. මේ ගිනාතින් මේ පින පුණ්‍ය ආමෝදනා පිණිස හේතු වේවා. ඔබ හැම දිනාටම නිර්වාණ අවබෝධය සඳහා මේ උතුම් පින හේතු වාසනා වේවා. ලබුකාසනා දුක්ඛම් පන්තාච නින්දුක්ඛා බයං පන්තාච නිබ්බයා සෝකම් පන්තාච නිස්සෝකා පන්තු සබ්බේ පිපානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොලින් පෙලෙන සත් සොන්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය බව සැනසිල්ල හිමි ගත් මග ගැනීමය හැම දිනාටම තෙරුවන් සරණයි.